මහින්දර්භාත්‍ය විතරක්නම් අටවෙනිද පෙරදුනේ 17 වෙනිද තමුන්නාසල කැමති තීන්දුවක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. මහින්දර්භාත්‍ය විතරද අටවෙනිද පෙරදුනේ? මහින්ද විතරක්නම් පෙරදුනේ ඇයි? පලාලිවල අධිආරක්ෂිත කලාපයක් අක්කර 1000ක් ගැලවේ. මහින්ද විතරක් පෙරදුනා නම් ඇයි? නමවිරිදම උතුරට යන පරීක්ෂණ මුරකපුළු අයින් වෙන්නේ? මහින්ද විතරක් පෙරදුනා නම් ඇයි? පහනම්බඩු ලයිස්තු උතුරේ අයින් වෙන්නේ? මහින්ද විතරක් පෙරදුනා නම් ඇයි? උතුරේ නාවුක හමුදා මුර සංචාරයේ නතර වෙන්නේ? මහින්ද විතරක් පෙරදුනා නම් ඇයි? ත්‍රිකුණාමලයේ සාම්පූර් නාවුක හමුදා කඳුර ගැලවෙන්නේ? අද පිටකොටුවේ පදික වේදිකාවේ තියෙන කාන්තා මලසිරු බෑග්වල ජෝන් නමරතුංගගේ ආසනේ ව්‍යාපාරිකයෙක් කපල කොටලා මරනවා අප්පන්දුන්නේ නැහැ කියලා. ඒ වගේම වෙනවද? මහින්ද විතරක් පරදුනා නම් අනාරක්ෂිත භාවය අද අපේ ජීවිත ඉදිරියේ හොල්මන් කරන්නේ නැත්. සුරක්ෂිත භාවය පිළිබඳව තිබිච්ච හැඟීම ටික ටික දුර්වල වෙන්නේ නැත්. මේ මෞබිම අනපේක්ෂිත කුණාටුවකට අහුරා කියලා දැනෙන්නේ නැත්. ඉතාලම පැහැදිලි තමුණාසල අපි කවුරුත් තීරු ගන්න ඕන රටයි අතවිරද පරදුනේ.